සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සූත්‍ර පිටකයේ කුන්දක නිකායේ ඉතිඋත්තක පාළියේන බද්ධක සීල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් සුගතිගාමී වීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන කාරණා දෙකක් දේශනා කරනවා. ද්වේහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාබතං නික්ඛිතෝ එවං සග්ගේ. මහණෙනි, මෙන්න මේ කාරණා දෙකෙන් යුක්ත කෙනා ඔසවලා තැබුවා වගේ ස්වර්ගයේහි පිහිටනවා කියලා. මොනවද ඒ දෙක? බද්ධකේනච සීලේන බද්ධිකායච දිට්ඨියා. යහපත් සීලෙන් හා යහපත් දැක්මෙන් යුතුව කියන මෙන්න මේ කාරණා දෙකෙන් තමයි සත්වයා මරණයෙන් පස්සේ සුගතියේ පිහිටන්නේ කියලා දේශනා කළා. මරණය මතු ජීවිතයේ දුගතිගාමී නොවෙන්නටත් මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ ආදී තැනක සුගතියක පිහිටවන්නටත් භාගතුන් වහන්සේ මෙහිදී මූලික වශයෙන් මඟ පෙන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කිසියම් සත්වයකට ධර්මයක් අවශ්‍යයි, සසුරයක් අවශ්‍යයි කියන කාරණා පැහැදිලි කරද්දී මහලු වීම, මරණය සහ විශේෂයෙන්ම නැවත ඉපදීම කියන මෙන්න මේ කාරණා නිසායි යම්කුට දහමක් අවශ්‍ය වන්නේ. මෙලොව අපි ජීවිතයේ සුවසේ පහසුවෙන් ගත කරන වගේම මරණයෙන් මතු ජීවිතයත් අප සුගතී තැනක ඉපදෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන අවස්ථාවේදී උන්වහන්සේට ලැබුණා වූ සුවිශේෂී ඥානයන් පාදක කරගෙන පොබේ නිවාස අනුසීල ඥානය, විශේෂයෙන් චතුප්පාද ඥාන ආදී මේ ඥානයන්ගෙන් ලෝකයේ දෙස බලන විට උන්වහන්සේට පෙනී ගිය ප්‍රධානත්ම දෙයක් තමයි මේ සුගතියේන බොහෝ සත්‍යයන් මරණයෙන් පස්සේ දුගතිගාමී තැන්වල ඉපදෙන බව. අන්නේ නිසා ධර්ම දේශනා කිරීමේදී භාගතුන් වහන්සේ මූලික වශයෙන් සත්‍යයට දේශනා කළේ මරණින් මතු සුගතිගාමී වීමට මාර්ගය. එහිදී උන්වහන්සේගේ දේශනාවන්හි මූලික කාරණයක් වන කම්මසගත සම්මාදිට්ඨිය තුළින් තමයි මේ අවබෝධය අපට ලබා දුන්නේ. මහාචාර්යචක සූත්‍රයේ දැක්වෙන විදිහට අත්ථ වික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපාක්කා කියපු විදිහට සාස්ත්‍ර වූ පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් සලසා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අන්නේ සම්මාදිට්ඨියෙන් කරන්නේ මොකද්ද? අපේ සිත පිරිසුදු යමක් කළොතින් අපට සැපත යහපත ලැබෙන බවත්, අපේ අකුසල සිතින් යමක් කරනවා නම් අපට දුක දුගතිය ලැබෙන බවත් පැහැදිලි කරන දර්ශනය. මෙන්න මේ දර්ශනය ලබා දෙන තමයි බුදුරජාණන් වහන්සේ විශේෂණ උත්සාහ කළේ. උන්වහන්සේගේ දේශනාවල ආනුපුබ්බී කතා විදිහට පැහැදිලි කරන දාන කතා, සීල කතා, සග්ග කතා ආදී මෙන්න මේ ස්වර්ගයට හේතු වන කතා දේශනා කරමින් උන්වහන්සේ මේ සඳහා මාර්ගය පෙන්වලා දුන්නා. ඒ වගේම ධර්මයේ ප්‍රධානතම අනුශාසනාවක් වන සබ්බපාපස්සකරණං කුසලස උපසම්පදා යනුවෙන් සඳහන් ගාතාවෙහි සබ්බපාපස්සකරණං යනුවෙන් උන්වහන්සේ අපට අනුශාසනා කරන්නේත් මරණය මැත්තේ දුගතියට වැටෙන තින අවස්ථාවෙන් අපව බේරා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ මාර්ගය දේශනා කළේ. බද්ධක සීල සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් දේශනා කරනවා. බද්ධකේනච සීලේන බද්ධිකායච දිට්ඨියා. එක අතකින් යහපත් සීලෙන් යුක්ත වෙන්නට ඕන, අනෙත් අතෙන් මනාව දැක්මෙන් යුක්ත වෙන්නට ඕන. ඒ කියන්නේ එක අතකින් පංචශීලය රකින ගමන් අනෙත් අතෙන් මේ කම්මසගත සම්මාදිට්ඨිය යුක්තව සසර ගැන, කර්මය ගැන, නැවත ඉපදීම ගැන අවබෝධයෙන් යුක්තව අකුසලයෙන් මිදලා හැකිතාක් සීලය පිළිපදින්නට අවශ්‍ය වෙනවා. මරණයෙන් මතු ජීවිතයේ සුගතිගාමී වීමට ප්‍රධාන වශයෙන් හේතු වන කාරණා දෙකක් තමයි මෙහිදී දේශනා කරන්නේ. එකක් කම්මසගත සම්මාදිට්ඨිය පාදක කරගත්තු යහපත් දැක්ම, අනෙත් කාරණය පංචශීලය. මේ යහපත් දිට්ඨියෙන් සිදු කරන්නේ අයහපත් දෘෂ්ටියෙන් අපව මුදවාලීම. මොකද අයහපත් දිට්ඨිය කියලා කියන්නේ? මේ ලෝකයේ ඇතම් සත්‍යයන් ඉන්නව මන අධ්‍යක්මක් නැති අය. ඒ අය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව සසර, කර්මය, විපාකය මේ කිසිවක් විශ්වාස නොකර කටයුතු කරනවා. අන්නේන් මිදිලා අත්ති දෙන්නම් දුන් දෙහි විපාක තියෙනවා. අත්තිට්ඨං යාගෙහි විපාක තියෙනවා. අත්තේ උතං හෝමෙහි විපාක තියෙනවා. අත්තේ සුකට දුක්ඛඨානං කම්මානං ඵලං විපාකෝ. යහපත් අයහපත් කර්මයන්හි විපාක තියෙනවා. අත්තේ අයං ලෝකෝ මෙලවක් තියෙනවා. අත්තේ පරලෝකෝ පරලවක් තියෙනවා. අත්තේ මාතා මවට උපස්ථාන කිරීම ආනිසංස තියෙනවා. අත්තේ පිතා පියාට උපස්ථාන කිරීම ආනිසංස තියෙනවා. අතිසත්තා ඕමපාතිකා ඕමපාතිකව උපදින සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා. අතිලෝකයේ සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්නා යහපත් මාර්ගයට පිළිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. මෙන්න මේ කාරණා 10 යුක්ත වීම තමයි මෙහිදී බද්ධිකායේ දිට්ඨිය යහපත් දෘෂ්ටියෙන් මන දැක්මේ යුතු කාරණා විදියට දේශනා කරන්නේ. ධර්ම ශ්‍රවණය තුළින් මෙන්න මේ දැක්ම කිසියම් කෙනෙකුට ලැබුණා නම් ඒ ලැබිච්ච ප්‍රමාණයට ඔහු මෙහි විශ්වාසය ශ්‍රද්ධාව පිහිටනවා. ඒකට කියනවා විශ්වාසද්ධාව කියලා. බුදුදාම සංඝ කියන තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව පිහිටලා ඔව් හැකිතාක් මසුරු මල දුරු කරගෙන හැකිතාක් දුරට තමන් දානය පුරුදු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පංචශීලය ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන මෙන්න මේ පස්පවින් වැළකීලා ඔහු පංචශීලය ආරක්ෂා කරනවා නම් මෙන්න මේ ශ්‍රද්ධාවත් දානයත් විශේෂයෙන්ම ශීලයක් කියන මේ කරුණ ඔහුට සුගතිය සඳහා හේතු වෙනවා. ඒ මරණය මත්‍ය ජීවිතයේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලය තුළදීම සතුටෙන්, සැනසීමෙන්, සමගියෙන්, පහසුවෙන් ජීවත් වන්නට ඔහුගේ මේ සුචරිතවත් ජීවිතය හේතු වෙනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ කම්මස්සකතා ඥානීය පාදක කරගෙන සිල්වන්ත ජීවිතයක් ගත කරමින් සුගතිගාමි වීමට මාර්ගයයි විශේෂයෙන්ම පෙන්වලා දෙන්නේ. ඒ අතර අප වඩාත්ම දහමට නැඹුරු වෙනකොට සුගතියෙන් පමණක් සෑහීමකට පත් නොවේ. ඊටත් වඩා ඉහළට යන්නට අප ක්‍රියා කරන්නට ඕන. දිට්ඨින්ච අනුපගම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට දෘෂ්ටිංහි නොවැටෙන සීලය තමයි බුදුදහමේ වඩාත්ම අගය කරන්නේ. හේතුඵල දහම දැකීමෙන් ස්කන්ධ පංචකයෙහි හට ගැනීම සමුදය දකින කෙනා නැත කියන අන්තයට උච්ඡේද දෘෂ්ටිට යන්නේ නැහැ. ඒ වගේම හේතු ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන ස්කන්ධ පංචකයෙහි වය වැයවීම නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට නැත්තම් සාස්වත අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුරු වෙන පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත මේ දර්ශනය කිසියම් කෙනෙකුගේ ජීවිතයට ලැබුණා නම් ඔහුට සැබෑරසම සීලය පිහිටනවා. ඒ සීලය තමයි බුදුදහමෙන් වඩාත්ම ඉහළින් අගය කරන්නේ. අන්නේ සීලය තමයි ආරස්ඨාංගික මාර්ගයේ සීලයක් විදිහට සැලකෙන අදිසීල නමෙන් හඳුන්වන්නේ. නැත්තම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ කාරණා තුන යුක්තව ඒ සීලය සමාධි සංවර්ධනික සීලයක් වෙනවා. ඒ සීලය නිවන සඳහාම යොමු වන සීලයක් වෙනවා. අන්නේ සීලය ඉහළින්ම පුහුණු කරලා කායික වාචික සංවරයේ උපරිම මට්ටමේ පවත්වාගෙන ඔහු සමාධි ප්‍රඥා වඩමින් විශේෂයෙන් සතිපට්ඨානෙ පිහිටමින් එකාතකින් සුගතියට කටයුතු සම්පාදනය කරගන්න අතරෙහි අනිත් අතින් හැම මොහොතෙම මේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය බලමින් ඔහු නිවන කරාත් ගමන් කරන පුද්ගලයෙක් වෙනවා. ඉතින් සම්බුද්ධ ශාසනයක අපට ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය තමයි එකාතකින් සුගතිගාමි වෙන ගමන් අනිත් අතින් දුකේ නිදහස්සන මාවත වන ආරියසංගික මාර්ගයේ කරුණෝ එකිනෙක සම්පූර්ණ කරගෙන සතිපට්ඨානෙ පිහිටලා කුසලයේ ඉහළටම වර්ධනය කර ගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. ඒක තමයි අප සම්බුද්ධ ශාසනයකින් ලබා ගන්නා වූ ඉහළම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ සුගතිගාමී මාවත ස්ථාවර කරගන්නටත් නිවන් මාගේ ගමන් කරන්නටත් අපි හැමදෙනාම අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ අප හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නසල සේවා මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.